ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්ති පරමං කපෝතිති නිබ්බානං පරමං වදන්ති බුද්ධා නයි පම්මජිතු පරූපධරති සමනෝ හෝති පරං විහෙතයන්තෝති. සද්ධාවන්ත මහත්වරුනි, සද්ධාවන්ත මව්වරුනි, සද්ධාවන්ත දරු දැරියනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සරුවක්්‍ය රාජෝත්තමයන් වහන්සේ වදාළ අවවාද ප්‍රාතිමෝක්ෂයකයත් විශිෂ්ට ගාථාවක් මේ කියවුනි. විනය පිටකයේ මහාවග්ග පාලිය සූත්‍රාන්ත පිටකයේහි ධම්මපද පාළියේ තවස්සන් වලත් මේ ගාථාව ඇතුළු ආවාද ප්‍රාතිමෝක්ෂ ගාථා තුනක් දකින්ට ලැබෙනවා. මා විශ්වාස කරනවා මේ බණ පිරිසේ බොහෝ දෙනෙක් මේ ගාථාව කටපාඩම් කරගෙන තියෙනවා. කන්ති පරමං ගාථාවක්, සබ්බපාපසකරණං ගාථාවක්, අනුපවාදෝ ගාථාවක් කියන ගාථා තුන මීට පෙරත් අපේ මේ පන්තියේදී අපි කියවලා තියෙනවා. මේ ගාථාව සිහිපත් කරන්නට අදහස් වූයේ සම්බුද්ධ ශාසනයේ පරමාර්ථ සිහිපත් කරවනු පිණිසයි. සම්බුද්ධ ශාසනයක් ලෝ පහළවන්නේ කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්. නම් වශයෙන් සඳහන් වන අටවිසි බුදුවරයන් වහන්සේලා ගැන සලක බලමු. තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර සිව් බුදුවරයන් වහන්සේලා සාරමණ්ඩ කියන එක කල්පයක පහළ වුණා. දීපංකර සරුවඥන් වහන්සේගේ ආයස පරමාශාවරුදු ලක්ෂයයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංඛ්‍යයක් බුදුවරයන් වහන්සේලා පහළ වුණේ නැහැ. මහා කල්ප අසංඛ්‍යයක්. අසංඛ්‍යය කියන්නේ කොච්චර සංඛ්‍යාවක්ද? 1.140යි. 1.140යි අසංඛ්‍යයක සංඛ්‍යාව. කොච්චර ඈතද? මහා කල්පය කියන එක කොච්චර දිගද? යදුනක් දිග, යදුනක් පළල, යදුනක් උස ඇති. ඒක ඝන සෛලමය පර්වතයක් උඩින් අවුරුදු 100කට වරක් යන දේවතාවකගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතයේ යම්තා කාලයකදී මහා පොළවට සමතලා වෙන්න පුළුවන්. ඒක කොච්චර කාලෙකින්ද සිදුවෙන්නේ? අවුරුදු 100කට වාරයක් දිව සළුව ඇතිල්ලේ. යදුනක් කියන්නේ හැතැක්ම දාහකයක්නේ. ඇතැම්ම දාහකයක් දිගයි කළලයි උසයි. ඒ පර්වතය පොළොව තලයට සමතලා වෙනවා නම් යම් කාලයක කල්පේ ඊටත් වඩා දිග. යදුනක් දිග, පළල, උස ඇති. අබ කොටුවක් මුදුන් කොට තබා අවුරුදු 100කට වරක් එක අබෑටයක් අස්කරන. ඒක සිදු නොවන දෙයක්, උපමාවක්. කවදා හරි අවුරුදු 100කට එකක් බැගින් අඩු කරන මේ අබ කොටුව සියල්ල කිස්ුණා නම් කල්පේ ඊට වඩා ඈතයි, ඊට වඩා දිගයි. එතරම්ම කල්පේ කියන එක සිතාගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. කල්පේ කියන එකේ තියෙන අවස්ථා හතරක්. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛේ කල්පය, මහා කල්පය කියන්නේ. මේ කල්ප විභාගය කියන්නේ නම් කාලේ ජීවත් වෙලා ගානක් අපතේයි. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාල පරිච්ඡේදවල මිනිස්යාගේ පරමායුෂ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74යි. බුද්ධ වර්ෂ ක්‍රමයට කියනවා නම් දැන් මේ 26 වෙනි සතවර්ෂයේ උපදින මිනිස්යාගේ පරමාස අවුරුදු 74යි. හේතුව අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා. අවුරුදු 100කට එක අවුරුද්දක් පරමායස අඩු වෙන බැවින් දැන් සතවර්ෂ 25ක් ගෙවලා ඉවරයි. මේ 26 වෙනි සතවර්ෂය අපි ඉන්නේ. ඒ 26 වෙනි සතවර්ෂයේ උපදින අයට අර අවුරුදු 100කට එකක් බැගින් අඩු විය ගිහින් ඇති බැවින් අවුරුදු 74යි. සමාජීය කටවලා අඩු වෙන්න පුළුවන් දැන් 100 ග්‍රීම් බැහැගෙන යන. සමහර කාලවල මිනිස්යන් ගාවස දස වර්ෂයටත් බයි. සමහර කාලවල අසංකේයයක් තියෙන. ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ පරමාර්ථය කියන්නේ ආයුෂ් කල්පේ. අන්තක් කල්පේ කියන්නේ අවුරුදු අසංකේයයක් ආවිස ඇති මිනිස්යන්ගේ ආයුෂ අනුපිළිවෙලින් අඩුවෙලා දස වර්ෂයට බහිනවා. අන්න ඒක අන්තක් කල්පයක්. එහෙම අන්තක් කල්ප 20ක් යනකොට එක අසංඛ්‍ය කල්පයයි. අන්තක් කල්ප 20ක් එක අසංඛ්‍ය කල්පයයි. අසංඛ්‍ය කල්පය කියන්නේ අන්තක් කල්ප 20යි. ඒ අන්තක් කල්ප 20 එකට තියෙන නම් වශයෙන් මිනිස්යන් ජීවත් වෙන කාල අන්තක් කල්ප 20ට කියන්නේ විවට්ටාඨායි අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක විනාශ වෙනවා. ලෝක විනාශ වෙමින් පවත්නා කාලය අන්තක් කල්ප 20ක් තරම් දිගයි. ඒකට කියනවා සංවට්ට අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක කෝටි ලක්ෂයක් විනාශ වෙලා අජත ආකාශ භාගපත් වෙලා හිස් අවකාශය හැටියට පවතිනවා අන්තක් කල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා සංවට්ටාඨායි අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝකේ නැවත සකස් වෙන්න පටන් ගන්න. කෝටි ලක්ෂයක් සක්වලයකට සකස් වෙන්න පටන් ගන්න හැදෙන්න පටන් ගන්න. ඒකට යනවා හැදින අවසන් වෙන්න අන්තක් කල්ප 20ක් කරන් දිගු කලක්. ඒකට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය. දැන් එතකොට මේ අසංඛ්‍ය කල්ප 4 එකතු වුණාම මහා කල්ප 1යි. සංවට්ට අසංඛ්‍ය කල්පේ සංවට්ටාඨාය අසංඛ්‍ය කල්පේ. විවට්ට අසංඛ්‍ය කල්පේ විවට්ටාඨාය අසංඛ්‍ය කල්පය 4 එකතු වීමේදී මහා කල්ප 1යි. කොච්චර කාලයක්? ඒ වාගේ මහා කල්ප 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටියක් නෙමෙයි ප්‍රකෝටියක් නෙමෙයි කෝටි ප්‍රකෝටියක් නෙමෙයි අසංඛ්‍යයක් කාල බුදුරයන් වහන්සේලා නැතුව කිස්ව පැවතී. ඒ දීපංකර සරුවක්ගේ පාදමූලයෙන් පසුව නැවත අසංඛ්‍යයක් කල්ප ගිහිල්ලා ඒ කොණ්ඩඤ්ඤ බුද්ධ ශාසනය පහළ වුණේ වර කල්පයේ කියන්නේ සාර කල්පයේ කියන්නේ එකම බුදු කෙනෙක්. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිණුණාට පස්සේ මහා කල්ප අසංඛේයයක් ගිහින් තමයි මංගල සුමන රේවත ශෝභිත කියන බුදුවරයන් වහන්සේලා හතරනම පහළ. ශෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංඛේයයක් ගිහිල්ලයි අනෝම දාසී බුද්ධ ශාසනය පහළ. අනෝම දාසී පදුම නාරද බුදුවරු තුන්නම එක කල්ප. එතකොට ඒසා දීර්ඝ කාලය ඇතුළත ප්‍රචාන්නේ අසංඛේය හතරක් ඇතුළත බුදුවරයන් වහන්සේලා පහවලා තියෙන්නේ 12යි. කොච්චර අඩුද බුද්ධ උත්පාදන. ඊළඟට නාරද බුද්ධ ශාසනයෙන් පසුව තිරුමතුරා බුදුරජාණන් වහන්සේ දක්වා මහා කල්ප අසංඛේයයක් බුදුවරු නැහැ. තිරුමතුරා බුදුරජාණන් වහන්සේගේ පට මේ අපේ බුද්ධ ශාසනයේ දක්වා මහා කල්ප ලක්ෂය ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළ වුණේ 16 නමයි. කොච්චර දුර්ලභද බුද්ධෝත්පාද. ඒ ලෝ පහළවෙන දීර්ඝ කාලාන්තරයකින් පාරමී පුරා පහළවෙන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සුදු බුදු රැස් වියදෙන දළදා ස්පර්ශ කරමින් බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන අරින් නැතුව අවිජිතව දේශනා කරන සුද්ධ වූ බුද්ධ ධර්මය අතුරින් ඉතා විශිෂ්ට ගාථාවක් කන්ති පරමන් තපෝතිතික ගාථා. මේ ගාථාව ඇතුළු ගාථා තුනට කියන්නේ අවවාද ප්‍රාතිමෝක්ෂය. මේ ගාථා තුනේ කෙටි තේරුම කන්ති පරමං තපෝ තිතිඛා තිතිඛා නම් වූ ඉවසීම පරම තපසයි හෙවත් පරම සීලයයි පරම ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්තියම් තාක්ෂේනවා නම් ඒ සීලම ප්‍රතිපත්තියෙන් ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨතම සීල ගුණය ශාන්තියයි ඉවසීම. මේක සංයුක්ත නිකාය සූත්‍රයකක් කියලා තියෙනවා. සීල සමාධි පඤ්ඤානං කන්ති පධාන කාරණං සබ්බේපි කුසලා ධම්මා කන්ත්‍යායත්තාව වද්දරේ. සීල සමාධි ප්‍රඥාවන්ට ප්‍රධාන හේතුව ඉවසීමයි. සීලම කුසල ධර්ම වැඩෙන්නේ ශාන්තිය පිහිටා සිටගෙනයි. මොනතරම් බලයක් ශාන්තියේ තියෙනවද? සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන්නේ ශාන්තිය නිසා, ඉවසීම නිසා. සීලම කුසල වැඩෙන්නේ ඉවසීම නිසා. එතකොට ශාන්තිය පරම සීලයක් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක නිසා. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා. සරුවක්නේ බුදුරයන් වහන්සේලා නිර්වාණය පරම සැපයි කියලා දේශනා කරා. මක්නිසාද? ඊට මෙහා තියෙන සියලුම සැප සංකතයට අයිති වෙනවා. සංකතයට අයිති වෙනවා. සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතක්ඛං පඤ්ඤායි. ඇතිවීමක් පේනවා, නැතිවීමක් පේනවා, පවත්නා කල්හි වෙනස් වීමක් තියෙනවා. මේ සංකත ලක්ෂණය. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප සංකතයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මොන ලෝකෙක තිබුණත් සියල්ල සංකතයි. ඇතිවීම, නැතිවීම, වෙනස් වීම කියන අවස්ථාවන්ටපත් වෙනවා. ඒක නිසා ලෝකයේ තියෙන සියලුම සැපතාව කාලිකයි, සංක්ලේශයි. කෙනෙකුට අරමුණු වෙනවා. ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. තෘෂ්ණාවට අරමුණු වෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන යම්තා සැප සම්මත දේ වෙත්නම් ඒ සියල්ල අභිභවාගෙන අති ශ්‍රේෂ්ඨ සැපේ නම් වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ සාක්ෂිය. නහි පබ්බජිතෝ පරූපඝාති. අනුන් නසන්නා කවදාකවත් හරිද්දෙක් නොවේ. නහි සමනෝ හෝති කරං විහෙතයන්තෝ. අනුන්ට විහසන්නා කිසිදාක ශ්‍රමණයෙක් නොවේ. මේ ගාථාවෙන් අනුශාසනා හතරක් දේශනා කළා. පරම සීලය ශාන්තියයි ඉවසීමයි, පරම සැපේ අමා මහ නිවනයි, භික්ෂූන් වහන්සේ පරූපඝාතී නොවේයි, පර හිංසාකාරී නොවේයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන ශාසනං. සීල අකුසල් නොකිරීමත්, සීලම කුසල් කිරීමත්, එයින් සිත පිරිසුදු කිරීමක් කියන කරුණු තුන ලෝ පහළ වූ සීලම සරුවක්යන් වහන්සේලාගේ අනුශාසනාවක්. මෙයින් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව කියේ. අනූප වාදෝ අනූප ඝාතෝ පාපි මොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච භක්තස්මින් පන්තංච සයනාතනං අභිචිත්තේච ආයෝගෝ ඒකං බුද්ධාන ශාසනං. එතන කරුණු හයක් කියේ. අනුපවාදෝ අනුන්ට දොස් නොකිය යුතුයි. අනුපඝාතෝ අනුන් තලා පෙලා හිංසා පීඩාවට පත් නොකළ යුතුයි. පාතිමොක්ඛේච සංවරෝ ශික්ෂාපද සීලේ මනාව සංවරව පිහිටා සිටිය යුතුයි. මත්තඤ්ඤුතාච බත්තස්මින් සිව්පසයේ පමණ දැන පරිභෝග කළ යුතුයි. පන්තංච සයනාසනං විවේකස්ථාන වලට මේ භාවනා කළ යුතුයි. අධිචිත්තේච ආයෝගෝ සමති විපස්සනා වඩා ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවා ගත යුතුයි. ඒතම් බුද්ධාන ශාසනං. මේ කරුණු හය ලෝ පහළ වූ සීළු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. මේ ගාථා තුනින් කියනවා උපදේශ කරුණු, අනුශාසනා කරුණු 13ක්. පළමු ගාථාවෙන් 4යි, දෙවෙනි ගාථාවෙන් 3යි, තුන්වෙනි ගාථාවෙන් 6යි. විනී පිටකයේ පනවන්න පෙර සරුවඥන් වහන්සේ අවුරුදු 20ක් භික්ෂුන් වහන්සේලාට උපෝසත කර්ම වශයෙන් භාවිතා කළේ, දේශනා කළේ, අනුශාසනා කළේ මේ ගාථා තුනයි. එනිසා මේක කියනවා අවවාද ප්‍රාතිමෝක්ෂය. දීර්ඝාෂ්ක බුද්ධ ශාසනවලදී අවුරුදු 7කට වරක්, 6කට වරක්, 5කට වරක් කොහොම 6 මාසිකට වරක් සංඝයා රැස්කලා ඒ සරුවඥන් වහන්සේලා ආවාද වශයෙන් ගිනි පිටකේ වශයෙන් දේශනා කරන්නේ මේ ගාථා තුන. මේ ගාථා තුන මහා බල සම්පන්න ගාථා තුනක්. මේ ගාථා තුනෙන් කියවෙන්නේ බුද්ධානුශාසනාව. ලෝතර බුදුරයන් වහන්සේලා ලොවට දෙන අනුශාසනා පන්තියක් මේ ගාථා තුනෙන් කියවේ. ඒකට මේවා අපි පාඩම් කරගන්න ඕනේ. මේවා අපි ධාරණය කරගන්න ඕනේ. මේවා අපි මෙනෙහි කරන්නට ඕනේ. මේවාට අනුව අපේ ජීවිතේ පවත්වන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශය මෙහෙමයි. එතකොට මේ ගාථා තුන මං කෙටියෙන් ඉදිරිපත් කළේ ඉතා වැදගත් කරුණු කිහිපයක් සිහිපත් කරන්න. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප කල්පලක්ෂයක් පාරමී පුරා බුදුබාට පත්වලා ලොවට අමා දහම් වැසි වස්සවල සූවිසි අසංගණන් ජනතාව දිවනට පමුණුවලා අනුපාදිතේස පරිනිර්වාණයට පත් උනේ අනාගතයේ අවුරුදු 5000ක් මගේ සාතනේ නිර්මලව පවතිවා කියලා අධිෂ්ඨාන කරගෙන ඒ සඳහා සක්දෙවුනජිරුවන්ටත් භාර කළා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා අනාගතයේ බලා ශ්‍රී ලංකා වෙනුවෙන් මහා අධිෂ්ඨාන පහක් කළා බෝධීන් වහන්සේ පිළිබඳ අධිෂ්ඨාන තුනකුත් ථූපාරාම චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ එකකුත් පුරංගලි චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ අදිෂ්ඨානයකුත් කියලා මහා අදිෂ්ඨාන පහක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කළා. කුඩා අදිෂ්ඨාන සිය ගණනාවක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට තුන් වාරයක් වැඩම කරවලා ශ්‍රී ලංකාව ക്ഷേම භූමියක් බවට පැමිණේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා ශ්‍රී ලංකාව කම්පා කරවමින් මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටුවා. අඛණ්ඩව අද දවස දක්වා අපේ බෞද්ධයෝ අපේ මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් බුදුසසුන ආරක්ෂා කරගෙන ආවේ ගෞරවයේ පිණිස නොවේ මඟඵල නිවන් අවබෝධ කර ගැනීමේ ශ්‍රේමස්ථානයේ හැටියට. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය අන්ධකාර යුගයන්හිදී ථේරවාද බුද්ධාගම පවක්නා උරුම රට, සියම් රට ආදී බෞද්ධ රටවලින් සම්බුද්ධ ශාසනයේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගෙන්නලා නැවත නැවත ශ්‍රී ලංකාවේ ශාසනයට පුනර්ජීවය දීලා තියෙනවා. ඒ උරුම රට, සියම් රට ආදී රාජධාන වලට ශ්‍රී ලංකාවෙන්ද බුද්ධ ශාසනය ගෙන anu ලැබුවා. ඒ විදිහේ අන්‍යෝන්‍ය සුහදතාවෙන් බෞද්ධ රාජධානි, බෞද්ධ රාජරාජ මහා මාත්‍යවරු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සංඝ පිතෘන් වහන්සේලා නිසා ථේරවාද බුද්ධාගම නොපිරිහි අවුරුදු 2535 අද දවස දක්වාම පවත්වාගෙන ඉන්න පුළුවන්. ඒ අනුව සරක බැලීමේදී බුදුරජාණන් වහන්සේගේ ජන්මලාභය ලැබුණු ඉන්දියාවට නැත්නම් ජම්බුද්දීපයට අදේ දායාදය බොහොම දුර්ලභ වෙලා තියෙනවා. නම ශ්‍රී ලංකාව, එවාගේම බුරුම රට, සියම් රට ආදී ථේරවාද බෞද්ධ රටවල් ඉතාම ටිකක රටවල් තුනක පමණ අද දවස දක්වා අසම්මිශ්‍ර වූ ථේරවාද බුද්ධාගම හොඳින් පරිදි. විශේෂයෙන්ම මේ ථේරවාද බුද්ධ ශාසන පවත්නා රටවලට අපි වරින් වර යා යුතු වෙනවා. ඒ රටවල තියෙන ආගමික ප්‍රතිපත්ති සොයා බලා ඒ වායින් ගත යුතු සාරවත් ධර්ම කොටස අපි අනුගමනය කළ යුතුයි. ඒ අනුව මේ අවුරුදු කීපයකට පෙර ලංකාවේ මහවිසුද්ධාරාමයේ මුලින් වැඩ ඉඳලා පසු කාලයක ගාල්ලේ ධර්මායතනයේ වැඩ ඉන්න පූජ්‍ය යෝ ඥානින්ද සයාඩෝ ස්වාමීන් වහන්සේ අපට බොහෝම උනන්දු ඇති කෙරෙව්වා. ඒ රටට යමු, ඒ රටේ තියෙන බෞද්ධ ප්‍රතිපත්තිය අපි ඉගෙන ගනිමු කියලා. ඒ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩලා අවුරුදු 40කට වැඩි උනාසේ ලංකාවට ඇවිල්ලා එකවරක් ගිහින් නැවත වාරයක් ආවම අවුරුදු 40කට පස්සේ තමයි මේ පසුගිය කාලේ යන්න අවස්ථාව ලැබුණේ. උනාසේ සිංහල භාෂාව හොඳට පුළුවන්. හොඳට සිංහලෙන් ධර්ම දේශනා කර. උනාසේගෙන් ඒක අවුරුදු 29කට ඉස්සර 1963 බුරුම භාෂාව ගැන සාමාන්‍ය දැනීමක් මටත් ලබා ගන්න පුළුවන්. ඒ කාලේ තමයි කිව්වේ අපි යම් බුරුම රටට එහෙ තියෙන හොඳට ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්න මධ්‍යස්ථාන, භාවනා මධ්‍යස්ථාන. ඉතින් අපේ ආචාර්ය උපාධ්‍යාය ස්වාමින් වහන්සේලාගේ සෙවණේ මෙතෙක් කල් ගත කළ මට උන්වහන්සේලාගේ අවසර ලබා ගන්න තුරු ගමන සමා කළා තවත් ඒ රටේ තිබිච්ච යම් යම් බාධකයන් නිසා. ඒකම පසුගිය කාලයේ දැනට විශ්‍රාමගිය අග්‍ර නීචකාර හින්වත් පාරින්ද රණසිංහ මැතිතුමා අපට ආරාධනා කරලා ඉතා විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කරුන් ලැබුවා අභිධර්ම පිටකයේ 6 වෙනි යමක ප්‍රකරණ බුරුම සන්නේ. විශාල ග්‍රන්ථයක්. ඒ වෙලාවේ කිව්වා අපි මේ වැඩ ඉවර කළා බුරුම රට ගිහින්. එහෙම වර්ෂයෙන් වර්ෂය අපට කාලය අතික්‍රාන්ත වූ අතර 1990 ඒ සඳහා කටයුතු සූදානම් කළා. විශේෂයෙන් මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්තුමා වන යු.එස්. මුදලගේ මහත්මයා අපේ ප්‍රධාන කප්පේකාරකතුමා හැටියට අපි පත් කරගත් අතර පූජ්‍ය ගුරුම ස්වාමින් වහන්සේ නිමලවාරණ නිවාසයේ පූජ්‍ය රණිමණ්ඩ ධම්මදාස ස්වාමින් වහන්සේ නාටකනාරණ නිවාසයේ පූජ්‍ය හැවන්තලස්සේ චන්දවංශ ස්වාමින් වහන්සේ අනුරාධපුරින් යා පදවිය ගල්තිමාරණ නිවාසයේ පූජ්‍ය දොරණුව සුමනතිස්ස ස්වාමින් වහන්සේ කියන ස්වාමින් වහන්සේලාත් මම එවාගේ පින්වත් යු.එස්. මුදලිගේ මහත්මයා ඇඹලිපිටියේ පින්වත් කරවිත කුමිස් මුදලාලි මහත්මයා එවාගේ පින්වත් ප්‍රේමදාස මෑණියෝ පින්වත් චන්ද්‍රාරත්න මහත්මිය පාදුක්කේ පින්වත් ලීලාවති අභේගුණවර්ධන මෑණියෝ මේක හදාරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ එන තුන්වෙනි විදර්ශනා භාවනාව චතු සම්පජඤ්ඤ පබ්බේ. ඒක කියලා තියෙනවන්නේ ගමනක් යන ඉස්සර කරුණු හතරක් හිතන්න ඕනේ. සාර්ථක සම්පජඤ්ඤය, සත්‍රාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මූල සම්පජඤ්ඤය. සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ ගමනක් යන ඉස්සර හිතන්න ඕනේ මේ ගමන පුණ්‍ය ගමනක්ද නැත්ද. ඒ ගමන පුණ්‍ය ගමනක් නම් කුසල් වැඩෙන ගමනක් නම් සාර්ථකයි නැත්නම් අසාර්ථකයි. ඉතින් අපේ ගමන පුණ්‍ය ගමනක් බව අපට පැහැදිලියි. ඊළඟට සත්‍රාය සම්පජඤ්ඤය බලන්න ඕන. මේ යන ගමන සුදුසුද නුසුදුසුද? ඒ කියන්නේ සංවර සීලියද අසංවර සීලියද? කැපද අකැපද කියන එකයි. තමන්ගේ සීලාදී ගුණයන්ට බාධකද නැද්ද කියලා විමසලා බලන්න ඕන. එසේ බැලුවාම මේ ගමන අපට සත්‍රාය වුණා. මුලින් අසත්‍රාය හේතු රාශියක් වෙලා වර්ෂයක් පහ වුණා. ඊළඟට මේක සත්‍රාය වුණා අපේ ගමන සීලාදී ගුණයන්ට කිසිදු බාධාවක් නැතුව මේක යාගන්න කැපසරුප්පන්දමින් යෙදු. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළත අපේ ගරු ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙකුට මිල මුදල් ආදී පිළිබඳ විධාන කෙරුවේ නැහැ. ශ්‍රද්ධාවතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් කැපසරුප්පන්දමින් අපේ ගමන් බැරපැන්නාගේ යෙදුවලා තියෙනවා. මෙතෙක් කල් අපි අහුවේ නැහැ කොච්චරද වේදන් මොනේ කොච්චරද ලැබුණේ මොනවාක්වත් අපි අහන්නේ අපට අවශ්‍ය නැහැ. ඒවා සදහස් බෞද්ධයන්ගේ යුතුකම්. බොහොම කැපසරුප්පන් දෙමින් සීලාදී ගුණයන්ට පටහැනි නොවන හැටියට සත්‍රාය ලෙස අපේ ගමන සංවිධානු. ඊළඟට ගෝචර. ගෝචර කියන්නේ ගමනේදී යාමේදී එමේදී හැම තැනකම ගන්න භාවනා මොකක්ද? භාවනාවකින් ඕන යන්නේ ඒ අපේ පිරිස කොම භාවනා කලපුරුදු පිරිසක් ගරු ස්වාමීන් වහන්සේලාත් අපේ ගමනට සහභාගී වූ පින්නතුන්. විශේෂයෙන්ම තම තමා කලපුරුදු බුදු ගුණ භාවනා, මෛත්‍රී භාවනා, විපස්සනා භාවනා ආදී අදිෂ්ඨාන කරගත්. අනික අසම්මූල සම්පජාන. ඒ කියන්නේ ගමනක් යන ඉස්සර හිතන්න ඕනේ කවුද මේ යන්නේ? මම කියා කෙනෙක් නෙමෙයි. ගමනක් යන්න ඕනේ කියා හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුවක් පහළ වෙනවා. ඒ වායෝ ධාතුවෙන් කාය චෝපනී කියන කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය චලනෙ. ඒ චලනය අනුව මේ ස්කන්ධ පංචකයාගේ ගමන් ඉරියව්වක් පවතිනවා. නාම රූප දෙකක පැවැත්මක්, ස්කන්ධ පහක පැවැත්මක්, ආයතන 12ක පැවැත්මක්, ධාතු 18ක පැවැත්මක්, පටිච්ච සමුප්පාදයක පැවැත්මක්, සූවිසි ප්‍රත්‍යයක පැවැත්මක්. මේවා ආවර්ජනා කරන්ට ඕන අසම්මූල සම්පජාය. ඉතින් මේ කරුණු සියල්ල අපි සිතේ දරාගෙන අපේ පූජනීය මිතිරිගල බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ, පූජනීය කඩවැත්තේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ ආදී ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාගේ සුපේසල ශික්ෂාකාමී සංඝ රත්නේ ආශිර්වාදය ඇතුව පසුගිය දෙසැම්බර් මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකාවෙන් අපට ඒ පුණ්‍ය චාරිකාව ආරම්භ කරන්න පුළුවන්. මේ යන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා රටකට. මේ යන්නේ ශාසනය ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබන්නට. අපෙන් යමක් ඒ රටට, ඒ රටෙන් යමක් අපට ලබා ගන්න. එයන්ද පෙර දවසේ නොයායුතු තරමට බාධාවන් පැමිණි. උරුම රටේ නානා ප්‍රකාර කලබල තියෙනවා කියලා නොයෙක් රටවල් වලින් ලැබිච්ච බිහිසුණු ආරංචි නිසා ගමන නවත්වන තරමට කරුණු යෙදු. නමුත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. අතලෝ දහම ආවතන කම්පාන වෙනා නම් ඒක මංගල ධර්මයක්. ශෝක නොවෙනවා නම් කෙලෙස් උපදවා නොගන්නවා නම් බිය නොවෙනවා නම් ඒක මංගල ධර්මයක්. ඒක රහතන් වහන්සේලාට පිහිටෙන ගුණ. අපි ඒවා උත්සාහයෙන් සිහිනුවණින් පුරුදු කරන්න ඕන. ඒ වගේම අපට අන්තරාවම් බාධාවන් තිබෙද්දී අපට යාගන්න පුළුවන් වුණ අපේ සින්වත් නන්දසේන මහත්මියල හැම ගුවන් තොටුපළට ගිහිල්ලා අපට සීළු පහසුකම් සලසලා දුන්නා. ඒ ගමනේදී අපේ පූජා භාණ්ඩ රාශියක් අපට ගෙන යන්න තිබුණා. ඒ කොම කිසි කරදරයක් නැතුව ඒ රටට ගෙන යා ගන්න පුළුවන් වුණා. ලංකාවෙන් දවල් 11 කුත් ගානකට පැටිටව අපේ තායිලන්තයේ බැංකොක් නුවරට හවස 4ට සම්ප්‍රාප්ත වුණා. ඒදී ලංකාවේ සිටින තායි සිල්මෑණිකෙනෙකුගේ උපදේශ හරදී එතුමියගේ සහෝදර මහත්මයෙක් අපි ඔබම ගෞරවයෙන් පිළිගැනගෙන නැතුම් පොලට එකතු කරගෙන ගියා. තායිලන්තයේ කියන්නේ අද කාලේ හැටියට ශාල දිනු ශාස්ත්‍රීයක රට අපට සැතපුම් 30ක් පමණ දුර වත් මහදා කියන මහදාස විහාරයේ කියන විශ්වවිද්‍යාල පන්සලක ඉඳ ලැබුණා. ඒකේ තියෙනවා භාවනාංශයක් වෙන. ඒ අපි නැතුණා. ඒදී අපිට දවස් 5ක් ගත කරන්න පුළුවන් වුණා. ඒ කාලය තුල ඒ රටේ තියෙන සාම වැදගත් පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලාගත්තා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් බුරුම රටට ත්‍යාගය කරලා නැවත තායි රටට ලැබුණු මරකත මැණිකතෙන් නිමවන ලද සාමත්ම දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් වැඩෙන නිමරල් බුද්ධ විහාරය. ඒ වගේම මාබල් බුද්ධ විහාරය. ඒ වගේම කඳු මුදුනක් මත පිහිටි තාම ශ්‍රමණීය ප්‍රසාදනීය පූජන ස්ථානයක් වන ගෝල්ඩන් මවුන්ට් කියන විහාරස්ථාන. ඊටත් වඩා හැතපොම් 40ක් 50ක් ඈත පිහිටි තාමත්ම දර්ශනීය අක්කර 1000ක තරම් පැතිර පවට්නා වූ වටිනා භාවනා උයන. එතෙන් කියන්නේ බුද්ධ මවුන්ටෙන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන විලාසෙන් තාමත්ම ශාන්ත දර්ශනයක්. හාත්පස භාවනා කුටි වර්ෂයකට වරක් භික්ෂූන් වහන්සේලා මාසයක් මුළුල්ලේ භික්ෂූන් ලක්ෂයකට වඩා එක්කාසු වෙලා භාවනා කරන උයනක්. ඒ ස්ථාන වලට ගිහිල්ලා අපි බුද්ධ වන්දනා කළා, ඥාන වන්දනා කළා, බොහෝ තැන් වල ධම්මචක්ක සජ්ජායනා කළා, භාවනා කළා. යන්නේන ගමන්ෙහිදී අපි බුදුගුණ වැඩි වීමා දේ වටිනා ප්‍රතිපත්ති වලින් නොසිස්ව කාලයේ ජීවන්ති උත්සාහ කළා. දවස් පහක් අපි තායිලන්තයේහි පූජනීය ස්ථාන වැඳ පුදාගෙන අපට බාධකව තිබුණු බුරුම රට ගමනට කිසි බාධාවක් නැති බව සොයා බලා 21 වෙනිදා දෙසැම්බර් 21 වෙනිදා චංගුනුවරට ආගන්න පුළුවන් වුණා. පූජනීය බුරුම ස්වාමීන් වහන්සේගේ දන්වීම අනුව බුරුම රටේ ගරු ස්වාමීන් වහන්සේලා තමින් අපෝ පිළිආරගෙන නැවතුම් පොලකට එක්කාසු කරගෙන ගියා පස්චිමාරාම විහාරේ. පිටවස් 8ක් එහි නැවතී සිටියා 29 දක්වා. ඒ කාලය තුල බුරුම රට සංගුණුවර ප්‍රදේශිතාමත්ම පූජනීය ස්ථාන රාශියක් අපි වැඳ පුදාගත්තා. තපස්සු බල්ලෙක් වෙන දෙබෑයන් විසින් ගෙනාව කේශ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් කොටසක් තැන්පත් කොට ඇති මුල්කටාවන් කියන ඉතාම වැදගත් පූජන ස්ථානයේ ප්‍රවන්දනා කළා. ඒ ස්ථානයේ දැකුම් කටයුතු රහසක් තියෙනවා. මාසිකට වරක් දින පහක් මුළුල්ලේ පත්තාන් සෑදාවල් සජ්ජායනා කරන ඇතන. ඒ වගේම සූලේ චෛත්‍ය කියලා ඒ නගරයේ මැද්දෙ පිහිටා තිබෙන අවුරුදු 2000කට වඩා ආකාරණි චෛත්‍ය රාජන් වහන්සේ. ඒ වගේම අටි 216ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙන මහා බුද්ධ විහාරයේ ඔව අපි දැක බලා ගත්තා. විශේෂයෙන්ම 22 වෙනිදා 23 වෙනිදා අපේ පින්වත් ප්‍රේමදාස මෑණියන් මේ ලංකාවෙන් සූදානම් කරගෙන ඉතාමත්ම ප්‍රසාදනීය සරුවක් ධාතු නිදාං කළ කළුවරලියෙන් නෙලන ලද සමාධි ප්‍රතිමා වහන්සේ ඉතාම ගෞරවයෙන් උත්සවාස්ත්‍රියෙන් එම චංගුන් නුවර තියෙන අග්‍රගන්නේ පූජන ස්ථානය වෙන ශ්‍රේතගෝන් චෛත්‍ය රාජන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ලංකා තානාපති අලවතුල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනෙක් එම ශ්‍රේතගෝන් චෛත්‍ය රාජන් වහන්සේගේ භාරකාර මණ්ඩලයත් ඉදිරිපත් වෙලා ඒ අපේ පූජා බොහොම ගෞරවයෙන් පිළිගත්තා. බොහෝම ගරුත්වයෙන් මේ ස්ථානයේ වැඳ පුදා ගත්තා. ඉතින් මේත් අපි ඥාන වන්දනා කරලා ධම්මචක්ක සජ්ජහනා කරලා ධාම වටිනා වන්දනාවක් සම්පූර්ණ කරගත්තා. ඇත්තෙන් මේ ශේදුගෝන් චෛත්‍ය රාජන් වහන්සේ ඇතුළු ගුරුම රට තියෙන පූජනීය ස්ථාන දකිනකොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි සිහි වෙන්නේ. මොකද සං වං පාටින් කියන ස්වර්ණලිප්ත චෛත්‍ය රාජන් වහන්සේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ ස්වර්ණ වන්නෝ කියලා ලක්ෂණයක්. සං වම් පාටයි සරුවක්ෂේත්‍රී දෙහි ඒ සරුවක්ෂේත්‍රී දෙහිෙන් සවනක් ගන්න බුදුරජාණන් වහන්සේම අපට සිහි වෙනවා මේ චෛත්‍ය රාජන් වහන්සේලාගේ දකින්න. සං වම් පාටින් බබල සතරම් පාටින් බබලනවා මේ චෛත්‍ය රාජන් වහන්සේ. ඊළඟට අපි 23 වෙනිදා 24 වෙනිදා විශේෂයෙන්ම ඒ රටේ මේ 6 වෙනි වරට ධර්ම සංගායනාව කළ පූජන ස්ථානයේ කියන්නේ චර්ත සංගායනා විහාරයේ කියන. ඒකට කියන්නේ මහා පාසාන ගුහා කබාය කියන. ඒ ස්ථානයේ අතිශයින්ම දර්ශනීයයි. එහි තියෙනවා ත්‍රිපිටක පරියාප්ති තක්ෂිලාවක්. ඒක අපේ සිංහල වචනින් කියන්නේ විශ්වවිද්‍යාලය කියලා. එහි භාවිතා කරන්නේ පරියාප්ති තක්ෂිලාව කියලා. එතන සම්පූර්ණයෙන් ත්‍රිපිටකේ උගන්වනවා භික්ෂූන් වහන්සේලා එන්නවා 380ක් පමණ ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස. භික්ෂුන් වහන්සේ ඔක්කොම නොමිලේ උගන්වයි. ගමන් පහසුකම් සිව්පස පහසුකම් රජයෙන් හා දායක පින්නතුන්ගෙන් ලැබෙන බොහෝම පිරිසිදුව බුද්ධ ධර්මයේ හදාරන. ඊළඟට අපි ගියා තවත් ඒ වගේ පූජන ස්ථාන රාශියකදී තවත් රට ඇතුළතින් ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගුරුම රටට වැඩම කරවා බුදුසසුන පිහිටුවන ලද ඉතාමත්ම ඓතිහාසික තැනක් වන කල්යාණ වංශ සීමා විහාරයට අපි ගියා අපේ ගුණවර. චංගුණුවර සිට සැතපුම් 60ක් යනට ගමන් පහසුකම් අපට වාහන දෙකක් යෙදුණා. එහිදී තේගුණුවරට ගිහින් අන්තාවතී කියන ඓතිහාසික නම ඇත විහාරස්ථානයේ තහාහි මහා චෛත්‍යස්ථානයට අපි ගිහින් වැන්නා. එතන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ඓතිහාසික සිද්ධාන්තයක් තියෙනවා. ඒ නුවර වාසීන් ඒ බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් එතන පිළිගන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තෙන්ද වැඩියා කියලා. ඒ වගේම අපි ඒ ස්ථානයේ මේ වන්දනමාන කරලා තවත් කෙනෙකුට ගියා බෞද්ධ පිරිවෙනකට භික්ෂුන් වහන්සේලා 700ක් ඉගෙන ගන්න තැන. එතන කියන්නේ ශ්‍රීමංගල පිරිවෙන කියලා. තාමත්ම ශාන්ත දර්ශනයක්. ඒ භික්ෂුන් වහන්සේලා 700ක් එක තැන ගතනකොට අපට පුදුම සතුටක් ඇති වුණා. අනේ අපේ ලංකාවේ නම් මේ වගේ නැහැ නේද කියලා කනගාටුවකුත් ඇති වුණා. නමුත් ඒ දර්ශනය අපට බුද්ධ ශාසනයේ චිරජීවණයට හේතු වෙන මහා ජය සංකේතයක් වගේ හිතට දැනෙනවා. මේ වාගේ සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිකාරක භික්ෂූන් වහන්සේලා ධර්ම විනය හදාරලා බුදු සසුන ආරක්ෂා කරනවා නේද කියලා අපට ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ වගේම අපි ඒ තේගුණවර කල්යාණ වංශ විහාරය ආදී පූජනීය ස්ථාන දැකලා නැදලා ඥාත රංගුන් නුවරට ඇවිදින් 29 වෙනිදා ගමන් පහසුකම් සැලසාගෙන සැතපුම් 400ක් ඇත මණ්ඩලයේ නගරයේදී. පැය 16මාරක් ගත වුණා දුම්රිය ගමන. චැංගුන් නුවර සිට සැතපුම් 400ක් මානේ මණ්ඩලය දක්වා හාත්පස තෙන්නේ කෙළවර නොපෙනෙන විශාල වෙල්යාලව. කෘෂිකාර්මීන් දියුණුවේ රට ඒ ධාන්‍ය වලින් ස්වයං පෝෂිත බව හොඳින් තනියි. අපේ කරණේ බුද්ධ කාලයේ තිබුණු සෞභාග්‍ය අපට සිහි වුණා ඉන්දියාවේ ලංකාවේ මෙහෙම නේද තිබිලා තියෙන්නේ කියලා. ඊළඟට මණ්ඩලයේ නුවර අපි බොහෝම ගෞරවයෙන් අපව පිළිහරගෙන මහා විසුද්ධාරාමේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝයාපත පහසුකම් සැලසලා දුන්. 30 වෙනිදා අපි මණ්ඩලයේ නුවර පූජනීය ස්ථාන වලට වඳින්න එක්වාසු කරගෙන ගියා. මණ්ඩලයේ ටවුන් කියලා බොහෝම දර්ශනීය කඳු මුඳුනක් තියෙනවා. ඒ කඳු මුඳුනට ගියාම හාත්පස පෙනෙන්නේ ඉරවස්මියෙන් සූර්ය රශ්මියෙන් දිවිසෙන දැබලෙන චෛත්‍ය මාලක. පුදුමාකාර චෛත්‍ය විහාරස්ථාන අපට දකින්න ලැබුණා පස හැමතැන. ඇතපුන් තුන හතරක් ඇතුම් තේන විශාල ගංගාව අයිරාවතී ගංගාව ඉන්නකොට සගායින් කියන මහා ආරණ්‍ය පිහිටි කඳු ඇති එකනේ. එම මණ්ඩලයේ ටවුන් කියන පූජනීය ස්ථානයේ කඳු මුදුනට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ඒ නුවර වාසීන් අපට අතීත සිදුවීම් කියලා දුන්නා. ඒ සම්බන්ධ සංකේතයක් එතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ වන්දනමාන කරගෙන උදේවරුේ සවස්වාවේ අපේ නැවත ඒ නුවරී තාමත්ම දර්ශනීය ස්ථාන රාශියකට ගියා. එයින් එකක් තමයි විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රය අපේ පුස්කොළ පොත්වල ඉස්සරහ ඉල තිබුණේ. දැන් කාලේ මේ මුද්‍රණ පාසුකම් නිසා කරදාස කොළවල අච්චු ගහනවනේ. මේ කාරු 200කට ඉස්සර 200ක් 300ක් අතර කාලයේ මෙන්දුන් රජතුමා විසින් මුළු ත්‍රිපිටක අකුරක් අඩු නැතුව කිරිගරුඬ ශිලා පළකවල ලියවලා තියෙනවා. ඒ කියන්නේ තාමත්ම ගරුත්වයෙන් එකම සැනස්මකට නෙළුම් මලක හැදේ නෙළුම් පෙත්තක හැදේට කිරිගරුඬ ගල් කපලා ගල් නෑලි සකස් කරලා දෙපැත්තේ සම්පූර්ණයෙන් ත්‍රිපිටක දීලා තියෙනවා. ඒවා මල් ආසන වාගේ හොදට ආරක්ෂක ගරවලින් වට කරලා තියෙනවා. ඒ විදිහේ ගල් නෑලි නැත්නම් ගල් පළක 1740 ගාණක් ඒ පූජනීය ස්ථානයේ පෙරලි හිටවලා තියෙනවා. ඇත්තෙන් ඒවා දකින්න කොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනාගත වාක්‍ය සිහි වුණා. උන්වහන්සේ වදාළන්නේ මගේ ශාසනයේ මම පිරිනවම් පාන්නේ එතනමයි. 84,000ක් සරුවඥන් වහන්සේලා ජීවමානයි කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නානේ. මෙහෙම නේද මේ ජීවමාන බුදුරු රැකගන්නේ කියලා අතීතයේ ඉතිහාසයේ බෞද්ධ රජදරුවන් ගැනත් බෞද්ධ නායකයන් ගැනත් අපට විශාල සන්තෝෂයක් ඇති. ලංකාවේ කවදාරි මේ වගේ ගල්වල ත්‍රිපිටක ධර්මයේ පිළිතුරන් දැක්නම් කොච්චර උතුම්ද කියලා අපට හිතුන. නමුත් ලංකාවේ වගේ කිරිගරුඬ කියන ගල් වර්ගේ නැහැනේ. ඒ රටේ තියෙනවා. ඒවා නිසි හැටියට මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ ලියවන්න මොනතරම් කාලයක් ඒ ඇයට ගත වෙන්නේ නැද්ද? නමුත් උත්සාහය, ඡන්ද චිත්ත, විරිය වීමංශා තියෙනවා නම් කරන්ට බැරි දෙයක් නැහැ. ඒ මෙන්දුන් රජතුමාගේ පුත්‍ර ගුරුමරට අන්තිම රජතුමා කිබෝ තිබෝ කියන රජතුමා ත්‍රිපිටක අටකතා සියල්ලම ඒ වගේ කිරිගරුණ ගල්වල ෆොටෝලා තියෙනවා ලියවලා තියෙනවා. ඒවත් අර වගේම වෙනම විහාරස්ථානයක සුරක්ෂිතව තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. කෙලාටුවා දෙක ධනෙ කොටලා තියෙනවා. ඒවා සතුරු උපද්‍රවයකින් ගිනි දැමීම් ආදීන් විනාශ නුනොත් අවුරුදු 5000ක් නෙවෙයි කල්පාන්තය දක්වා පවතිනවා අපට විශ්වාසයි. ඒතරම් පුදුමයි ඒ සංස්කාරය. ඉතින් මේ විදිහේ කිරිගරුඬ පූජන මේ ත්‍රිපිටක ධර්මයේ හා පෙළ අටුවාසී නිස්සාරණ අපි ගිහින් වැඳලා යැතෙන් වලට අපේ මේ ගුණවත් හේම දාශමයන්ගේ බොහොම ආධාර උපකාර කළ මුදල් වලින් ඒ ත්‍රිස රැදීමින් තවට ඒ විදිහේ ඒ ස්ථාන දැකලා රජ දරුවන් විසින් කරවා පූජා කළද පූජන ස්ථාන රාශියක් අපි දැක බලා ගත් වන්දනා කළා. ඊළඟට අපි 30 එක්කෙනිදා ස්ථාන වැඩගත් පූජන තැනකට ගියා. මහා ඥාමුනි විහාරයේ ඒ කියන්නේ කනි රත්තරන් බුදු පිළිම වහන්සේ විශාල බුදු පිළිම වහන්සේ විශාල විහාරස්ථානය සිය ගණන් ජනතාව එක්කාසුලා බුදු ගුණ හැම විටම භාවනා කරන පූජන ස්ථානය. එතෙන්ද අපේ ජනකීය සදාතුක ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළා. ඒ පූජාව බොහෝම ගෞරවයෙන් එතන භාරකාර මණ්ඩලයේ පිළිගන්න අපේ වන්දනා පිරිසට බොහොම ගෞරවයෙන් සංග්‍රහ සම්මාන දෙ පැවැත්තුවා. එතන දේවරුවම අපි ගත කළා. ඊළඟට හවස්වරුවේ නැවතත් ඒ පූජනීය ස්ථාන දැක බලාගෙන මෙන්දුර රජතුමාගේ රජමාලිගාවද දැක බලාගෙන බෞද්ධ රජදරුවන්ගේ ඓතිහාසික ඒ රාජධානි වලින් අපට ගන්න තිබෙච්ච කරුණු රහසක් අපි ඉගෙන ගත්තා. ඊළඟට 30 ජනවාරි 1 වෙනිදා අපට ගමන් පහසුකම් සැලසලා දුන්නා ඒ රටේ තාම ප්‍රසිද්ධ ධර්ම කථික මණ්ඩලයේ නුවර පූජ්‍ය ඥානීශර ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් දායක පින්තුන් ඇවිල්ලා අපට ගමන් පාසුකම් සැලසලා මණ්ඩලයේ නුවර සිට සතපුම් 88ක් දුර පිහිටේ මුන්වා කියන නගරයට අපි එක්කාසු කරගෙන ගියා. මේ යන පාර දෙක ඇත්තේ බොහෝ තැන්වල අපට තේන්නේ චෛත්‍ය මාලක විහාරස්ථාන. මුන්වා නුගරෙහි විහාරස්ථාන 126ක් තියෙනවා. මහා පිරිවෙන් 23ක් තියෙනවා. එතනත් තාමත් වටිනා ශේගුන් කියලා බොහෝම වටිනා ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ නමක් ඇති විහාරයකට අපි එක්කාසු කරගෙන යන කනි හතර. චේතන වන්දනා කළා දවස් නැවතිලා ඉතිපසු දවසේ අපි ගියා ඒ නුවර සමීපයේ සතපුම් 5ක් 6ක් දුර බෝධි චටාවුන් කියන විහාරය. ඒ කියන්නේ බෝධීන් වහන්සේලා 1000ක් වැඩි. බෝධි 1000. එක එක බෝධියක එක එක බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඊළඟට අපි එතනින් සතුපුන් කීපයක් මෙහා පිහිටි බොහෝම අගනා සම්බුද්ධ විහාරයට එක්කාසු කරගනි. 512027 නමක් බුදුවරයන් වහන්සේලා එතන වැඩි. මොනතරම් පුදුමද? විශාල ප්‍රතිමා වහන්සේලා වෙනම වැඩෙන්නවා ස්වර්ණාලිත්ත කරලා. ඒ මුළු විහාරයම විහාරය ඇතුලේ විහාරේ පිටත් කුළුණුවලත් තොරන්වලත් වියන්වලත් සෑම තැනම බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ප්‍රතිමා. මේක පුදුම ආශ්චර්යයි. 512027 නමක් කියන්නේ අපේ සරුවඥන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහසවදී පීනලා බුදුබාතැතු මනෝප්‍රනිධානයේ පටන් ආශි බුද්ධ ශාසනයේ දක්වාම ලෝපහළෝ 512027 නමක් බුදුරයන් වහන්සේ. දී ස්ථාන වල අපි වැඳ පුදාගත්ත බොහෝම ගරුත්වේ. එවාගෙම අපි ළඟට ගියා ඒ මීට අවුරුදු 100කට අතර කාලේ එනවර ඒ ප්‍රදේශයේ සිටිය තාමත්ම ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘන් වහන්සේ නමකගේ පිළිවෙණක. ලේ බීසියාඩු. දීකා ග්‍රන්ථ ප්‍රසන්න ග්‍රන්ථ ප්‍රකාර ග්‍රන්ථ කොමිකාස කරලා කිරිගරුඬ ගල්ලෑලි 816ක ඔක්කොම අර වගේ ශිලාස් පළකවල ලියවලා තියෙනවා. මොනතරම් පුදුම දේ රටේ බෞද්ධයන්ගේ අනාගත ප්‍රාර්ථන. ඊළඟට අපි එතනින් හැරි එන අතරට ශගායින් කියන ඓතිහාසික ආරණ්‍ය පූජන ස්ථානයට පැමිණි. ඒ කාලයේ ගල්ලෙන් බින්දවල් වාගේ තිබුණු ගොඩනැගිලි සහිත සගායෙන් කඳු වැටිය දැන් දර්ශනීය විහාරස්ථාන වලින් පිළිලා. සෑම මුදුනකම චෛත්‍ය රාජයන් වහන්සේ. පන්සල් එමු නැත්නම් ආවාස කුටි දේවල් සක්මන් මළු. ඒවට ගමන් පහසුකම් සැලසලා තියෙනවා. දැනට විදුලිය පහසුකම් ජල පහසුකම් සැලසලා තියෙනවා. බැලුවොත් එක්මානේ තෙන්නේ විහාරස්ථාන. ඒ නුවර ඒ ප්‍රදේශවාසීන් කියන්නේ චෛත්‍ය නගරය කියලා. භික්ෂූන් වහන්සේගේ පන්සලේ 70යි 100යි 150යි ওই විදිහට වැඩි. එතනින් අපි එක්කාසු කරගෙන ගියා හතපොන් 25 30ක් යට මිංගුම් කියන නගර ප්‍රදේශයට. අයිරාවතී ගඟ අයිනේ තියෙන බොහෝම අගනා දර්ශනීය තැනක්. ඒ කියන්නේ දැනට වැඩි ඉන්න ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා අතුරින් අග්‍රගන්‍ය විචිත්තසාර කියන බගන්ත අග්ගමහා පණ්ඩිත විචිත්තසාර ස්වාමීන් වහන්සේගේ පිළිවෙත. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් වහන්සේලාම 150 කට. ලෝකීමේ තියෙන උසස්ම ගාන්ඨාරය, ශාලම ගාන්ඨාරය මිංගුන් නුවරදී. අපි ඒ තැන් වලට ගිහින් දැක බලාගෙන ආවා. ඊළඟට සගායින් නුවර තාමත්ම වටිනා ස්ථාන කීපයකට අපි ගියා. කවදාකවත් පළමුවෙන් මිනිස්සුන්ට බුද්ධ පූජාව කරන්න නොලැබෙන පළමුවෙන්ම දෙවියන් විසින් බුද්ධ පූජා කරුන් ලබන කියන පූජන ස්ථානයක ඒ කඳු මුදුනේ තියෙන. එතෙන්වත් අපි ගිහින් වැඳලා පිරිත් කියන දෙවියන්ට පින් දෙලා බොහෝ කුසල් කරගත්තා. භාවනා නැති. ඒකම අපිට කාම වැදගත් සිද්ධාන්තයක් කියන්න තියෙන. ඒ ප්‍රදේශයේ තියෙනවා ශ්‍රේජින් නිකායේ මහා නායක ස්වාමින් වහන්සේගේ විහාරස්ථාන. එතෙන්ද අපි ඔය එක්කාසු කරගෙන ගියා. අවුරුදු 99යි වයස. බොහොම නිරෝගී හොඳ සිහිනුවණින් වැඩ ඉන්නවා. අවුරුදු 99ක මහා ඉස්තයන සංඝ පිතෘන් වහන්සේ නම. උදාහසේ බුරුම භාෂාවෙන් ලංකාව ගැන කළ ප්‍රශංසාව පුදුමයි. උදාහසේ ප්‍රකාශ කළ මේ බුරුම රට දිහා බලන්න බුරුම රට බුදුසසුන බැබලෙනවා නේද? මේ බැබලෙන්නේ බුදුසසුන ලැබුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවෙන් ලැබුණු බුදුසසුනයි මේ බුරුම රට බැබලෙන්නේ. මේ රටේ ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණයෙන් පවතින. දෙල අටුවා ටීකා ප්‍රකරණ සහිත සියල්ල අපේ මේ බුරුම රටේ තියෙනවා. මේවා කොහොම ලැබුණේ අපට ශ්‍රී ලංකාවේ? ශ්‍රී ලංකාවෙන් ලැබුණු ධර්ම විනයයි මේ අපේ රටේ බැබලෙන්නේ. එනිසා ශ්‍රී ලංකාවේ බුදුසසුන අනාගතයේ බැබලෙන හැටියට ශ්‍රී ලංකා වාසී භික්ෂූන් වහන්සේලාත් බෞද්ධයෝ උත්සාහව ගනිත්වා කියලා උන්වහන්සේ අනුශාසනා කරා. මේක බොහොම ලොකු ධෛර්යමත් කරන අනුශාසනාවක්. අවුරුදු 99ක සංඝ පිතෘන් වහන්සේ නම. එතනින් අපේ අනුශාසනා ලබාගෙන තවත් විහාරස්ථාන බලාගෙන උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා පේලි පින්ද පාත වටනේ දකින්න කොට කඳුළු වෙනවා. අනේ මෙච්චර සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා එක තැනක අපිට දැක ගන්න ලැබෙනවා නේද කියලා. එතනින් අපේ සගායින් කියන පූජන ස්ථානයෙන් හැරී නැවත මණ්ඩලයටන අතර තවත් විශේෂ පූජන ස්ථාන දෙකකට ගියා. එකක් පොළොව යට සංග වීතිබී නැවත මතු කර ගන්නා ලද රම්පිරිමයක් සහිත විහාරය. බුරුම භාෂාවෙන් එකට කියන්නේ මියම් යවුන් චවුන් කිය. චවුන් කියන්නේ විහාරස්ථාන. ඒ කියන්නේ පොළොවෙන් මතු කරගත් විහාරස්ථාන. එතන අපි වන්දනා කළා කියන මහා පුණ්‍ය චෛත්‍ය කියලා චෛත්‍ය. අපේ ලංකා රුවන් ලිසෑය වගේ විශාලයි. බොහෝම විශාල මළුව. හරි පිරිසිදුයි. එතෙන්ද අපි ගියා. ගුරු භාෂාවෙන් කියන්නේ එතෙන්ද මහා පුණ්‍ය චෛත්‍ය කියන්නේ. ඒක එතන හඳුන්වන්නේ රාජමණි චූලා කියලා. රාජමණි චූලා. ඉතින් මේ පූජනීය ස්ථාන අපි ප්‍රදක්ෂිනා කළා, වන්දනා කරලා අපේ සිංහල වන්දනා පිරිස සම්බන්ධ වාර්තාවක් තන ලියලා කොම ශාලාවට පිරිවෙන් ශාලාවට එක්කාසු වෙලා අපේ ශාලාවට ඇතුල් වෙනතුරු අපට මෛත්‍රී භාවනා කෙරේ. ගුරුම භාෂාවෙන් මෛත්‍රී වැඩු. අපේ ගරු ස්වාමීන් වහන්සේලා කොහොම ආදරෙන් පිළිගෙන ආසන වල වඩා හිඳවලා නමස්කාර කරලා පුරාසේලාට අපේ ගරු ගුරුම ස්වාමීන් වහන්සේ කෙටි අනුශාසනාවක් දෙකලා ඇත්තෙන් මේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලය අපට සිහි වුණා. විශ්‍යාසින් මේ කාලේ දැකලා ඇති සමහර විට අපට සිහි වුණා බුදුරජාණන් වහන්සේ දකින්ද මේකවරට වඩිනවා නේද 30,000 49,000 මේකවර වඩිනවා නේද ඒ වැඩිහාමත් මෙහෙම නේද වාඩි වෙලා වන්දනා කරන්න ඇත්තේ කියලා හිතෙනකොට ඇත්තෙම තුටු කඳුළු වැගුරු ප්‍රාර්ථනාවකුත් ශ්‍රී ලංකාවේ ඇඟිල්ලක් දික් කළා කරන් කියන්න බෑ මෙන්න මේ ස්වාමින් වහන්සේ පමණයි පෘතුජනකේ උදේවරුට වීපදුරක් වේලා ගන්න බෑ කියන අහසේ හැසිරෙන ආර්යයන් වහන්සේලා නිසා ඒ වගේ අනාගතයේ තව 2500 වසරක් තුල අපේ ශ්‍රී ලංකාවෙත් මේ වගේ සිල්වත් ගුණවත් නැනවත් ධ්‍යාන අභිඥා ලාභී අධිගම ලාභී උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා පියතනින්ජා මණ්ඩලෙ මණ්ඩලයේ දොරේ කරයක් ගත කළා. පුදුම දේවල් අපට දකින්න ලැබුණා. උපාසාරු දෙකමාරක් තුනක් තරම් කුඩා දරුවෙකු අපි ඉදිරියේ දැක්ක සුරතලේ. ඒ කියන්නේ අපේ සිංහල භික්ෂූන්ගෙන් පිරිත් අහන්න ඕනේ කියලා විශාල පිරිසක් පිරිත් දේශනාවක්කට අපි වැඩම්මේ. හැම නිවසකම පූජනීය විහාරයක් තියෙනවා. පළමුවෙන් අපට දුන්නේ මල්. මේ මල් බුද්ධ පූජාවට පූජා කරවලා තමයි පිරිත් පටන් ගත්තේ. කිරිත අපි පැයක් පමණ දේශනා කළා බොහොම කුඩා දරුවා ඉස්සරහට ඇවිල්ලා වැඳගෙන කිසිම චකිතයක් නැහැ. දෙමව්පියන් වැඩිහිටියන් ඉන්න අතර මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලාවන් අපදිහා කිසිම චකිතයක් නැතුව හොඳ ගෞරවයෙන් වැඳගෙන සූවිසි ප්‍රත්‍ය සජ්ජායනා කළා. අපට තේරුණා අපේ මේ බුරුම රටේ සිංහල මේ බුරුම බෞද්ධ මුනුතරන් මේ කුඩා කලපටන් දරු ජීවිතවලට මේවා කවලා තියෙනවාද කියලා. මේ දරුවා ඉස්සෙල්ලා පුණ්‍ය වාක්‍ය කියන බුරුම භාෂාවෙන් ඊළඟට කියවා සූවිසි ප්‍රත්‍ය කටපාඩමේ. කිසියම් පැටලියමක් නැතුව හේතු පෙස්සයෝ ආරම්මන පෙස්සයෝ අධිපති පෙස්සයෝ ඒ උච්චාරණ හැටියට ඒගොල්ලොන්ගේ කිව්වා. අපි පුදුම වුණා. ආශිර්වාද කළා. අපට ආරාධනා කළානේ ස්වාමින් වහන්සේලා නැවතත් අපේ රටට වදින්න මෙන්න වැඩියම ආවාසෙ මෙන්න අපි වෙන් කරලා තියෙනවා වෙනම ගුණයකියාද සංඝාවාස ජීවල් කිට්ටු ඉතින් මේ විදිහට පුදුම දේවල් අපි දැකගත්තා අපි එතනින් පසුදා පාන්දරම ගියා මහා මියම් මුනි විහාරයේ සේවාව බලන්න පයක් පමණ අපි බලාගෙන හිටියා පුදුමයි ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ උදේ සුවඳ පැනින් නාවලා කරන පූජාව අපි පයක් පමණ බුදුගුණ කියව කියවා බලන්න එතනින් අපේ මණ්ඩලයේ සිට තාසීචේද නගරයට සැතපුම් 70ක් දුරයි අපේ දුමුරිය මැදිරියෙන් ආවා. එදා රාත්‍රියේ තාසී දුමුරිය පොළේ නැවතිලා පසුදා උදේම සැතපුම් 100ක් දුර පිහිටි තවත් පූජනීය ස්ථාන රාශියක් තියෙන නගරයකට ගියා. නගාන් කියලා ඒ නගරය. අවුරුදු 900කට පෙර එහි රාජධානි. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. බෞද්ධ ස්තූප 40,000ක් තියෙනවා. ඒවා බොහෝ සෙයින් දැනට නොකැදී තවත් ඓතිහාසික තත්ත්වයන් කියන එකයි පුදුමයි. ඒ ස්ථානයේ අපි දවස් දෙකක් වන්දනමාන කළා බොහෝම ඓතිහාසික කරුණු අපි දැකගත්තා. එතනින් අපේ ජනවාරි මාසේ 8 වෙනිදා හැරියන ගමන් ලංකාවේ ශ්‍රීපාදස්ථානේ වගේ තියෙන උප්පා ටවුන් කියන කඳු මුඳුනට වැඩි. පැයක් ගියාපත කඳු මුඳුනට යන්න සීළු පහසුකම් තියෙනවා යා ගැනීම සඳහා. අපි ගිහින් කඳු මුඳුනේ ඒ චෛත්‍ය පූජනීය ස්ථාන පැයක් පමණ වන්දනා කරලා පිරිත් දේශනා කරලා භාවනා කරලා මේ ලංකාවේ අපේ පූජනීය සංඝ රත්නයට හා සීළු දෙනාට පින් පමුණුවලා විශාල පිනක් කරගත්. එතනින් හැරි අපි නැවත දවසම රාත්‍රිය දුම්රියෙන් පසුදා දවල් 11:30 දක්වාම දුම්රියෙන් ආවම චැංගුන්නුවර ජනවාරි 9 වෙනිදා. ජනවාරි 9 වෙනිදා අපි හවස් කරුවේ ගතකල් ප්‍රවිසාදින් කර ගැනීමේ කටයුතු කීපයක් තිබුණේ සඳහා යෙදෙලා 10 වෙනිදා අපි සතපොන් 40ක් ඇත චෛල කියන නගර ප්‍රදේශයට එක්වාසු කරගෙන ගියා. අයිරාවරේ ගඟේ නැවේ නැව් යාත්‍රාවට අපට ගියා පැයකට සතපොන් 40ක් ගම පුදුම ගමන. ඒ චලයි කියන නගරවාසී බෞද්ධෝ පුදුම භක්තිවන්තයෝ. අපි බොහොම ගෞරවයෙන් පිළිගෙන දා රාත්‍රියේ නැවතිලා පසවදා පුදුම සහපින්ද පාතේ කියන චාරිකාවකට අපි වැඩමගෙන ගියා. 150 භික්ෂූන් වහන්සේලා පැය දෙකමාරක පින්ද පාත චාරියාව. පුදුම දෙයක්. ඒකේ අපිට දකින්න ලැබුණ අර තනි රත්තරම් ප්‍රමාහසිනමක් ඇදෙන්න ත්‍රිලෝක මාරජිම්බයා කියන පූජනීස්ථාන. ඒ අපි වරගන්න අවසර ලැබුණා. ඒ අලුතෙන් ගොඩනගාගෙන යන භාවනා මධ්‍යස්ථානයක් කවුරු 13ක්ද ශ්‍රී සද්ධර්ම රංශී මහසීජිත්තා කියලා නම. බොහෝම ඓතිහාසික තැනක් වාගේ වැඩපිළිවෙල හොඳින් ජනියා. මහසී නායක ස්වාමින් වහන්සේගේ පූජනීය ස්ථාන වගේ ඒ සැලැස්මට වැඩ ගෙනියනවා. යෝගී භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකවරුනුත් ඒ භාවනා මධ්‍යස්ථානයේ දවස් 10න් 10ට මාරු වෙවි භාවනා වේදේ. එක යෝගාවචර පිරිසකට කාලේ දවස් 10යි. සීල පහසුකම් සහිතයි. එහි නිවාසික කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ පුදුම ශාන්ත උත්තමී. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්ම සති සම්පජඤ්ඤකාරී යුක්ත. උන්වහන්සේගේ දර්ශනය එනකොට අපට ඇත්තටම රහතන් වහන්සේලා සිටුණා. මේ වගේ නේද රහතන් වහන්සේලාත් වැඩ ඉඳද්දී. මේ වගේ සතව සම්පජාන කාර්යව පියවර සබන්නේ හැරෙන්නේ බලන්නේ කතා කරන්නේ කනට ඇහෙන්නේ බොහොම ශාන්ත කතා. උදාහරණයක් අපට පුදුම කරුණාවකින් පහසුකම් සැලසලා දුන්. අපේ ගරු ස්වාමින් වහන්සේලාත් අපේ දායක පින්වත් සෑම දෙනාත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ භාවනා කටයුතු ලියදු. මා පමණ අසනීප වුණා දවස් 3කට පස්සේ මේ අසනීපයත් එක්තරා සහනයක් කියලා මං හිතුවා. එයිනුත් මං යම් කිසි විශේෂ ප්‍රතිපලයක් නෙලා ගත්තා කියලා හිතනවා. මාර්ගඵල නෙමෙයි, මාර්ගඵල ප්‍රතිලාභයක් නොවෙයි, එයින් යන්නේ ශාබෝධයක් හදාගන්න. ඉතින් ඒ ගරු ස්වාමීන් වහන්සේ අපට බලවත් කරුණාවෙන් සීල පාසුකම් සැලසලා දුන්නා. එහිදී විශේෂයෙන් විපස්සනා භාවනා පිළිබඳව විශේෂ කරුණු රාශියක් අපි අධ්‍යයනය කළා. අපේ බලාපොරොත්තුවත් මේ රටබැලීම නෙමෙයි, මෙන්න මේ වගේ කරුණු එක්කාසු කර ගැනීම. ඉතින් සමස්තයක් වශයෙන් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මුළු බෞද්ධ රටක් වූ බුරුම රට. හැබැයි දැන් නම් ඒ රටේදී බුරුම රට කියන්න බෑ. බුරුම රට කියුවොත් කිරා දශයක ගන්න. දැන් කියන්නේ මියන්මා කියලා. මියන්මා. මියන්මා තමයි රටේ නම. බුරුම රට කියන්න තහන. අපි ඉතින් කතා කරනවා අපේ රටේදී. ඒ රටේ කියන්නේ මියන්මා. එතකොට මියන්මා කියන බුරුම රටේ අපේ ලංකාවගේ පසුුණයක් විශාලයි. නමුත් එකම භාෂාව, එකම විදිහේ ඇඳුම, එකම විදිහේ ආහාර පාන, එකම විදිහේ බෞද්ධ චාරිත්‍ර පුදුමයි. සමස්තයක් වශයෙන් ගන්නකොට මුළු බෞද්ධ රටම ඒකාත්මිකයි. භික්ෂූන් වහන්සේලාගේ නිකාය භේදයක් ඇතත් කිසිම ගැටුමක් නැහැ. තාප්පෙන් තාප්පෙට වෙන වෙන නිකායක පන්සල් තියෙනවා. කිසිම භික්ෂුවක් තව භික්ෂුවකට ඊර්ෂ්‍යා නැහැ. ගැටුමක් නැහැ. අපහාසාත්මක දෙයක් නැහැ. බොහොම සමග සම්පන්නතාවක් අපට දකින්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා රස. ගෘහස්ත බෞද්ධයනොත් ඒවා පුදුම ඉවසිලිවන්තයි. ජාන වාහනවල ගමන් කරන අය, පාරේ යන අය, එවාගෙම පන්සලට එන යන අය, භාවනා කරන හැම කෙනෙකුගෙන් අපට දකින්න ලැබුණු වටිනා ආදර්ශ දේවල් තියෙනවා. බොහොම ඉවසිලිවන්තයි. අන්‍යයන්ට හිරිහරදායක දෙයක් කරන්නේ. තමන් අලාභ විඳගෙන හරි අනුන්ට පහසු වෙන සලසා දෙන තරමට මනසෝ ජීුණුයි. සියලුම තරම තුන් මාසයක් පරිදි වෙනවා. සාමාන්‍යයක පරිදි. වාස විශ්වපිරුණු තරුණ ළමය තුන් මාසයක් පරිදි උපසම්පදාවේ භාවනා කර. තරුණයන්ට වෙනම භාවනා පන්ති. ඒ වගේම වැඩිහිටියන්ට වෙනම භාවනා පන්ති. භාවනා මධ්‍යස්ථානවල තියෙන. දෙමව්පියන් දරුවන් හදන්න වැඩි මහන්සියක් ගන්නෙ නෑ මේක නිසා බෞද්ධ චාරිත්‍ර කුඩා කාලේ පටන් ජීවිතවලට එක්කාසි වෙලා තියෙන. වැඩිහිටියන් ඉදිරියේ කුඩා දරුවන් හැසිරෙන ආකාරය දැක්කා පුදුම හිතෙනවා. දෙමව්පියන් විධාන කරන්නේ දරුවෝ ඉස නමාගෙන ඉන්න අර වැඩිහිටියන් ඉදිරියෙන් ගමන් කරනට දැක්කා පුදුමයි. මේ වාගේ පුදුම ආගමික චාරිත්‍ර වලින් අනුනායි කිසිම තැනක අඩුපාඩුවක් නැහැ. එතකොට මේ බෞද්ධ රටේ භික්ෂුන් වහන්සේලා ගැන බැලුවා විශාල පූජනීය ස්ථාන තියෙනවා. කොතනකවත් භික්ෂුන් වහන්සේලා මුදල් සම්මාදම් කරන්නේ නැහැ. ඒ සඳහා ගෝපක පිරිස කියලා ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. භාරකාර මණ්ඩලයක් තියෙනවා ගිහි බෞද්ධයෝ. ගිහි බෞද්ධෝ රාත්‍රී කාලේ, දවල් කාලේ මේ පූජන ස්ථාන ආරක්ෂා කරයි. ඒවා ලැබෙන ආදායම්, ඒවා එකතු කරන ආදායම් ඔක්කොම ඒ අය ගෝපනීය කරනවා, ආරක්ෂා කරනවා, ස්ථාන දියුණු කරනවා. හැම තැනකම විශේෂත්වයක් දැකලම හරිම පිළිසෙදි. බොහෝ තැන්වල මාබල් අල්ලලා තියෙන බිම. විශේෂයෙන් චෛත්‍ය මාලක වනම් ප්‍රදක්ෂිණා මාලකේ මාබල් අල්ලලා. අනිත් තැන්වල තියෙන හොඳට පිළිසෙදුර තියෙන. අපිරිසුදු තැන් තියෙනවා නම් කලාතුරකින් තැනක් තමයි අපි දැක්කේ. හැම තැනකම පිරිසුදුයි, හැම තැනකම භික්ෂූන් වහන්සේලාගෙන් තොර මුදල් එකතු කරන ගෝපක පිරිසක්, ආරක්ෂක පිරිසක්, භාරකාර පිරිසක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ඉන්න, සිය ගණන් ඉගෙන ගන්න පිරිවෙන් වල කිසිම තැනක භික්ෂූන් වහන්සේලා ලැටුප් ලබන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා පිනට අධ්‍යයනය අධ්‍යාපනය කරා. ඒ වගේම කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කරන්නේ. කිසිම භික්ෂූන් වහන්සේ නමක් ගෘහස්ත ශිෂ්‍යයන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ. කිසිම ගෘහ මෙමින් ගිහි ශිෂ්‍යෝ භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නේ. බොහොම ගරුත්වයෙන් ඒවා ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ වගේම 90%ක් ජීවත් වෙන බෞද්ධයන් 100%ක් ජීවත් වෙන හැටියටයි ආගමික පරිසරය ආරක්ෂා කරලා තියෙන්නේ. වෙන ආගම් වලට කිසිම ඉඩක් නැහැ. නත්තල් දවසේ කිසිම කොඩියක් ඔසවන්නේ නැහැ. සතිඥාක් පත්තු කරන්නේ නැහැ, තොරණක් ගහන්නේ නැහැ, උත්සව කරන්නේ නැහැ. මුස්ලිම් පාලි තිබුණත්, වෙන කැතලික් ආගම් තිබුණත්, එවැන්දෙම හින්දු ආගම් තිබුණත් ඒවා තිබෙනවාද කියලාවත් හොයන්නේ නැහැ. පුදුම බෞද්ධ බලයක් ඒ රටේ බලතමත් වන්නේ ඒකාත්මිකතාවය. එතකොට මේ විදිහේ සමස්තයක් වශයෙන් සලකා බැලුවාම ආදර්ශමත් බෞද්ධ රටකට අපට ආගන්න ලැබුණා. ඈත අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුද්ධාගම ජනෙල්ලා පිහිටුවන ලද බෞද්ධ පරිසරයක් ඇති පූජන ස්ථාන රාශියක් දැකගත්ත මහා සංඝ රත්නයේ 400,000ක් පමණ වැඩි ඉන්නේ නුවර මේ රාජධානී රටේ ඉතාමත් වැදගත් සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අපි දැකගත්තා. භාවනා කර්මස්ථාන සම්බන්ධ කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා. අපේ අනාගත බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ මීටත් වඩා අංග සම්පූර්ණව පවත්වා ගන්නට ලැබේවා කියලා අපි එහිදීම ප්‍රාර්ථනා කරා. ඉන්දිය කටුව තුල සම්පූර්ණයෙන් අපේ මේ මාසිකුත් දවස් 10ක් පමණ කාලයේ ගෙවලා ලංකාවෙන් ගිය දෙසැම්බර් 16 ඉහින් ආවේ ජනවාරි 25 වෙනිදා. ඒ වගේම බෞද්ධයන් වශයෙන් අපට ඒ ප්‍රදේශවාසී බෞද්ධයෝ බොහෝම හිතාදරව හරියට මව්පියෝ වගේ සහෝදරයෝ වගේ උපකාර වුණා. ඒ වගේම ආරක්ෂා සැලසුවා. පහසුකම් සැලසුවා, ගමන් බිමන් සැලසුවා, මිල මුදල් ආදීන් ඒ අවස්ථා අනුකූලව ඒ අය සංග්‍රහ කළා තියෙනවා. විශේෂයෙන් අපි නැවතී සිටිය ගල් පූජන ස්ථානයේට විශේෂ ආධාර තරන්න පවාපටේකින් පුළුවන් වුණා. අපේ සිංහල භික්ෂූන් වහන්සේලා මුදල් පාවිච්චි කරන්නේ නැති නිසා ඒවා කැපකරු ක්‍රමවලින් ඒගොල්ලෝ යොදවලා තිබුණා. අපිට බොහෝම කැපකරු පන්දමින් අපේ ඒ කාලය ගතකරනද අපේ පූජනීය බුදුම ස්වාමීන් වහන්සේගේ හැඳින්වීම නිසා පහසුකම් ලැබුණා. ඉතින් සඳහා අපේ පින්වත් මුදලිගේ මහත්මයා, කුමිස් මුදලාලි මහත්මයා, එවාගේ පින්වත් හේමදාස මෑණියෝ, පින්වත් චන්ද්‍රා ආරියරත්න මහත්මිය, පින්වත් අභයගුරු රත්න මහත්මිය කොහොම එක සිටි පුදුම ගරුත්වයෙන් අපේ ආරක්ෂා සංවිධාන සැලසුවා, අපට පහසුකම් සැලසුවා, අපට සිව්පස උපස්ථාන සැලසුවා, ගමන් බිමන් සැලසුවා. කොහොම සියලු පාඩුවක් ඒ හැම වාරිකම අපට පෙනී ගියේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන ශ්‍රී ලංකාවට සිංහල බෞද්ධයාට දැක්ව විශ්වාසයේ මහිමය අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුරුම රට, තායි රට, මේ ලංකාදීපෙන් යන බෞද්ධයන්ට පුදුම ගරුත්වයක් දක්වන. තායිලන්තෙත් එහෙමයි, බුරුම රටෙත් එහෙමයි, ඔක්කොම සිංහල බෞද්ධයන්ට සිංහල භික්ෂූන්ට පුදුම ගරුත්වයක් දක්වන. හේතුව මේ බෞද්ධ සම්බන්ධතාවය. ශ්‍රී ලංකාවෙන් ඒ රටවල් වලට බුද්ධ ආගම ගෙන ගියා. ඒ රටවල් වලින් ශ්‍රී ලංකාවට බුද්ධ ආගම ගෙන ආවා. මේ වාගේ සාසනික සම්බන්ධතාවය උඩ හරිත ඥාති පිරිසක් වගේ අපට බොහොම ගරුත්වයෙන් සැලකීම් පැවැත්වුවා, අනුපස්ථාන සැලසුවා. නැවත නැවත අපට හැමිනීමටත් ආරාධනා කළා. අපි මේ සම්බන්ධ හිතක්ද පහළ කරගත්තා. නැවත වරක් අපට මේ භාවනා කර්මස්ථාන පිළිබඳ මීටත් වඩා පුළුල් කරුණු තාසයක් දැනගන්නට නැවත යන්න ඕන කියලා හිතක්ද පහළ වුණා. අපි විශ්වාස කරනවා සත්‍නත්‍ය අනුභව බලෙන් ඒ අදහස ඉෂ්ට වෙන හැටි කියලා. ඒකට මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ යෝගී පිරිසටත් ඒ බෞද්ධ තොරතුරු බිඳක් දක්වලා ඉදිරිපත් කරලා ඒ රටවල් වල තියෙන වටිනාම චාරිත්‍ර අපට එක්කාසු කරගෙන අපි මේ පවත්වන භාවනා පන්තියේ කටයුතු පමණක් නෙමෙයි සියලුම ආගමික කටයුතු මේක වඩා සාර්ථකව ප්‍රතිඵල සහිතව එවැගේම පුළුල් ලෙස ගැඹුරු ලෙස නිවැරදි ලෙස පවත්වා ගන්නට අප හැම දිනාට මේ ශක්තියක් බලයක් ධෛර්යයක් වීරියක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සතියක් සම්පජඤ්ඤයක් ඒකාන්තයෙන්ම ලැබේවා කියන සුද්ධ ප්‍රාර්ථනාවයි මේ කරුණ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මෙතෙක් කල් අපි ඒ කාලය තුල බොහෝම සතෝ සම්පජානකාරී වීමට උත්සාහවන්ත වෙමින් අර සතර සම්‍යක් ප්‍රඥා ලැබෙන අයුරින් ඒ වටිනා පුණ්‍ය චාරිකාවක හැසිරෙමින් යම් පමණ නිර්වාණ ගාමිනී කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ සියල්ල මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සියලුම නිලධාරි මණ්ඩලයට සමාජික පිරිසට මේ භාවනා කමඨං වඩන්ට එන යන සීළු මහත්තුරු මව්වරු හා තම තමන්ගේ දූ දරුවන් ආදී සමටත් උපකාරක අනුග්‍රහක සමටත් එකසේම අත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින්පමුණු. එයින් අපේ సంతාන වලට තව තව ධෛර්ය වීරිය වැඩිලා ඡන්ද චිත්ත විරිය වීමන්සා වැඩිලා මේ බුදු සසුනේ ලබන්නේ තියෙන අර සමති උපාසනා භාවනා දිනු කරගෙන දෙවියන් සෑත ලෝකයාට ධර්ම සැනසුම ධර්ම ශක්තිය බෙදා දීලා බුදු සසුන ආරක්ෂා කරගෙන පාරමී පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් වේලා පහට කාලයි. කාලය නම් තව ගොඩක් මේ ගත වෙන්න පුළුවන් තව තා විස්තර කියන්න කියලා. දැන් මෙයින් අපි සෑහීමකට පත් වෙන අතර අපි විනාඩි කීපයක් භාවනාවක දෙන්නට ඕනේ. ඒකම දැන් අපි මේ 1992 වර්ෂයේ පළමුවෙනි භාවනා දිනයයි. අද දවසට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන සම්බන්ධ හැඳින්වීමක් කරන්න. දැන් ඊළඟට මාර්තු මාසේ 4 වෙනි බදාදා අපි බලාපොරොත්තු වෙනවා විදර්ශනා භාවනා කර්මස්ථානය ආරම්භ කරන්න. මෙතෙක් කල් අපේ භාවනා යෝගී පිරිසට සම 40 කර්මස්ථානම උගන්වලා තියෙනවා. ඒ වයින් බොහෝ දිනක් ප්‍රයෝජන ගන්න. දස කසින, දස අසුභ, දස අනුස්සති, අපමඤ්ඤා සතර, ආහාරේ පටික්කුල සංඤා, චතු ධාතු අවස්ථාන සහ අරූප කර්මස්ථාන 4 කියන 40ම අපේ මේ යෝගී පිරිස ඉගෙනගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ලංකාවේ කොතනකවත් මේ සම 40 කර්මස්ථාන මෙච්චර විස්තරාත්මකව ඉගෙන ගන්න උගන්වන තැනක් නැති කියලා මම හිතනවා. එහෙම පහළ වේවා කියලා හිතනවා. එමක් නිසාද සූර්ය මංගලයේ බැබලෙන්නේ උපක්‍රේස පහකින් තොරව අහසේ විවෘත වෙනකොට චන්ද්‍ර මංගලයත් එහෙමයි. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහු කියලා චන්ද්‍ර සූර්යයන්ට තියෙන උපක්‍රේස පහ. අබ්බෝ කියන්නේ වලාකුළු. මහිකා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දුමානේ. රජෝ කියන්නේ දුහුවිල්ල. රාහු කියන්නේ පොළවේ සෙවණැල්ල. ඔය කියන උපක්‍රියස පහෙන් එකක්වත් තියනා නම් ඉරහඳ බබලෙන්නේ. ඉරහඳ බබලෙන්නේ ඔය කියන උපක්‍රියස පහෙන් තොරව ගගනසලයේ මුදුනටපත් වුණාම. ඒ වගේ තථාගත ප්‍රවේජිතෝ ධම්ම විනයෝ විරතෝ විරෝචති නොපටිච්ඡන්නු. චන්ද්‍ර සූර්ය මණ්ඩල ප්‍රතිච්ඡන්න නොවු අහසේ බබලෙනවා වගේ සම්බුද්ධ ධර්මය ශ්‍රී සද්ධර්මය බැබලෙන්නේ විවෘත වෙන කර්මතයි. උපක්ලේශයන්ගෙන් තොරව විවෘත වෙන හැටියට. ඒක නිසා ශ්‍රී ලංකාවේ අසක් මූරක් මුල්ලක් නැර. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පරියාප්ති වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් විවෘත වේවා. දෙවියන්සත් ලෝකයාට මේක විවෘත වෙලා මේ බුද්ධ ධර්මය මේ නිසිසේ ගගනතලයේ බැබලෙන සරත් සඳ මඬලක් සරත් හිරු මඬලක් මේ අවුරුදු 5000ක් මුළුල්ලේ බුදු සසුනේ ඒකාලෝකව බැබලේවා කියලා අපි මේ ප්‍රාර්ථනා කරමු. මේ සමසතලිස් කර්මස්ථාන භාවනා හැදාරෝ යෝගාවචර පිරිසක් හැටියට අපේ මේ යෝගී පිරිසට අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියට විදර්ශනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් පෙළක්ගෙන. බොහෝ සෙයින් අපේ බෞද්ධ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩන ස්ථාන රහසක් ලංකාවේ තියෙනවා. ඒ හැම එකකින්ම පළපුරුදු වෙච්ච පිරිසක්ද මෙතන ඉන්නවා. ඒ හැම දෙනාට ප්‍රයෝජනවත් වෙන අයුරින් ඈත අතීතයේ පටන් ගෙන විදර්ශනා භාවනා ක්‍රමයෙහි සාරය එක්කාසු කරමින් අපි ඒ විපස්සනා භාවනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් පෙළ හදාරන්ට පෙළගස්වන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පූජනීය පඬිතුක මාහිමිපාණන් වහන්සේගේ සහාය ආශිර්වාදයක් එවැගේම අතීතයේ වැඩි සිටි ආචාර්යෝත්තමයන් වහන්සේලාගේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාගේ උපදේශයත් අපට පිට වේවා. විශේෂයෙන් මේ විපස්සනා භාවනා ගැන පාඨමාලාවේදී අභිධර්මයේ පිළිබඳව කරුණුත් අපට හදාරන්ට ලැබෙනවා. හේතුව විදර්ශනාව කියන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීමක් නේ, නාම රූප පරිච්ඡේදයක් නේ. නාම රූප පරිච්ඡේදය කියනකොට සතර පරමාර්ථයන් අපට හදාරන්නට ලැබෙනවා. එනිසා විපස්සනා භාවනාවේදී මේ සතර පරමාර්ථ පිළිබඳව පාඩම් පෙළක්ද විදර්ශනාවට අනුකූල ලෙස විදර්ශනාවට අවශ්‍ය වෙන ලෙස අපට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එනිසා ඒ විපස්සනා භාවනා පාඩම් පෙළද සෑහෙන කාලයක් අවුරුද්දක් දෙකක් හරි අපි කරන්නට උත්සාහවන්ත මේ ටික සුබාධාවක් නොවේවා. විශේෂයෙන් මේ ගැඹුරු දේවල් වලට බාධා වීම ලෝක ස්වභාවය. නමුත් අපට ඒ භාවනා පාඩම් පෙළ නිමාව දක්වාම උද්ග්‍රහණ ධාරණය කරමින් යෙදෙන්නට කාන්තේ මෙතෙක් කල කරන ලද භාවනා ප්‍රතිපත්තියේ පුණ්‍ය බලයත් රත්නත්‍රය අනුභව බලයත් අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දෙසයක් පමණ කාලයේ බොහොම ශාන්ත සංවරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ශේඛය වචින් හිතර සංවර කරගෙන මේ වටිනා පුණ්‍ය චාරිකා පුණ්‍ය වාර්තාවට සවන් දුන්න භාවනාව යෙදුණ වත් පිළිවෙත් පැවැත්වුවා වන්දන මානන කළා ශීල සමාධි ප්‍රඥා ශීරසෙන් සිදු කර ගන්නා ලද මේ ප්‍රතිපත්ති ධර්මය තුන්ලවට පිහිට වෙන්නේ ලෝපහල වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටෝරාසියක් මඟුල්ලක් උඩින් බබලන පිපුණු නෙළුම් මල් වැනි ශ්‍රී පාද පත්ම මූලයෙහි බුද්ධ පූජාවක් වාටපත් වේවා. ශ්‍රී සද්ධර්මයේ කාර්ය සංඝ රත්නයේ කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට ධර්ම පූජාවක් සංඝ පූජාවක් ගුරු පූජාවක් වාටපත් වේවා. ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවතමින් ධ්‍යාන විදර්ශනා අභිඥා මාර්ගඵලාභයෙන් පහළ වෙවි. බුදු ශාසනය දැබවීමට මේ අපේ ප්‍රතිපත්ති ධර්මී කාන්තෙන් හේතු වේවා. නමින් අභව ප්‍රාප්ත මෞකේ ගුරුවරු බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට මේ ප්‍රතිපත්ති කුසලයේ අත්වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි යාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් ල සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. බඹතලේ දක්වා දසදහසක් කළ වෙසෙන බෝධිසත්ත්වයෝ උනෝපේත දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ල පිරිහිගෙන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමේ පාරමී ශීර්ෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් අතර පහළ වී බුද්ධ ශාසනයේ ආරක්ෂා කෙරෙත්වා. සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා. හිතාන්ත මෙදහා සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවට ගම් නගර ලංකාව ගමදිව මේ සක්වල සියලු සක්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්වයාට මේ උදාර පිනක් වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආරි සත්‍යාබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා. ක්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ සඳහා උදාර ශාසන සේවාවන් සලසා වදාරන පූජනීය මේ කෙදෙගල මහෝපාධ්‍යාය ශ්‍රී ඥානාරාමා විදාන මාහිමිපාණන් වහන්සේට ශ්‍රී කල්යාණ යෝගාසන සාස්ත්‍රා සමුත්පාදක පූජනීය පණ්ඩිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශා විදාන මාහිමිපාණන් වහන්සේට රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක අපි පූජනීය විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මණ්ඩලයේ කන්‍යාසීහා විදාන මාහිමි මහා නායක මාහිමිපාණන් වහන්සේටද මේ කුසලානුභාව බලෙන් නිරෝගී සප බල ඇතුව සත වර්ෂ කාලයක් දීර්ඝාසරේ සම්පත් අභිවර්ධනයේ වේ ආරමී මුදුන්පත් වේ මතුතුම් ලෝතුරා බුදු බවක් වේවා ශාති ගෞරවයෙන් පින්පමනවමු අවසාන වශයෙන් මේ උදාර ශාසනික වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ආදී සියලු නිලධාරි මණ්ඩලයටත් සමාජික පිරිසටත් මේට සහභාගී වෙන මේ සියලු මහතුරුම වරුදු දරුවන් සමට සේවක උපකාර කනුග්‍රහක සමට මේ කුසලානුභාව බලෙන් හා බුද්ධාපේ රත්නත්‍රානුභාව බලෙන් සකලාන්තරාය සර්වෝපද්දරයන් හිරුදුටු අඳුරුසේ දුරුවේ ආරක්ෂාව සිත ශාන්තේ සැලසේවා සතවර්ෂාධික කාලයක් බුදු ශාසනයේ චිරජීවනයේ සලසමින් පාරමී පුරා ගන්ට දීර්ඝාස ලැබේවා තබන පියවරක් පාසා රත්නත්‍රේ සූසි මහා ගුණයේ අසීමිත ආරක්ෂාව නිරතුරුව ලැබේවා කුසල් නරමණින් භාවනා මනසිකාරෙන් සමාධිගතව සැපින් නින්දයාව සැපින් අවදි වේවා නපුරු සිහිනෙන් නොපෙනේවා දෙවියන්ට ප්‍රිය වේවා මනුෂ්‍යයන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ දෙරණිය ආරක්ෂාව නිරතුරුව ලැබේවා කජුංගෙන් සරුංගෙන් සතුරුංගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසින් අවියාවුදෙන් මනුෂ්‍යා මනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් වාතෙන් පිටෙන් සෙමින් තුන්දොසින් රාගින් දේශින් මෝහින් දියක් ඇත ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් කිසි කලක නොමවේවා කාය චිත්ත පීඩාවක් නොවේ කායික මානසික සැනසීම වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහවත් දස පාරමී ධර්ම ආදී බෝධිසත්ව ගුණයන්ගෙන් තම තව ජනප්‍රිය වේවා නමංගන ජනතාවට නිවන් මඟ සුගති මඟ දහම් මඟ යහ මඟ කියා දීමේ ශක්තිය වැඩේවා අතලෝ දහමින් කම්පා නොවන චිත්ත බලයේ චිත්ත ඉර්ධියේ පිහිටාවා ගුණ නුවණින් ධන ධාන්‍ය අශේසුරින් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස වැඩෙන සරා සඳ මඬලක් මෙන්න දිනු වේවා චින්තාමානී කරත්නීකින් භද්‍රගතේකින් කල්පරුක්ෂේකින් මෙන් සිතූ පැතූ සම්‍යක් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ සේම පිරි ඉතිරි සසේක වේ සමෘද්ධ වේවා සියවස් කලක් බුදු සසුන රකිමින් පාරමී පුරා ගන්ට තෙරුවන් පිහිටෙන්න ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී පාරමී පුරන පුණ්‍ය ජීවිත පාරමී ජීවිත බෝධිසත්ව ජීවිතම ජාති ජාතියක් ලැබේවා දෙමව්පියන් සහෝදර සහෝදරියන් දුදරුවන් නේද හිතමිතුරන් සේවක සේවිකාවන් ඉරවරාගෙන එකට පාරමී පුරා පැතු අධිගම ඥානවලින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සාක්ෂාත් වේවා ක්යා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඉදං බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චයම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චයම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චයම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්ම දුක්ඛා පමුඤ්ඤතු ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපට්ඨියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපට්ඨියා ජාති ජරා මරණං පරිමුච්ඡාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි දන්ති භූරි පඤ්ඤතථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි ධම්මේ සම්දික්ඛ අකාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි සංඝේ පුඤ්ඤක්ඛෙත්තේ අනුත්තරේ සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.